බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ते බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ते ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ते සංඝං සරණං ගච්ඡාමි තතියම් තේ බුද්ධං සරණං ගච්ඡාමි සතියම් තේ ධම්මං සරණං ගච්ඡාමි තතියම් තේ සංඝං සරණං ගච්ඡාමි චිතරණ ගමනං සම්පූර්ණං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත පළමුවෙන් අපි මේ සෝදානම් කරපු මල් පහන් ආදිය බුදුරජාණන් වහන්සේ වෙත පූජා කරනවා බුදුහාඳුරන්ගේ ගුණ සිහිපත් කරලා. First of all, we are going to pay our homage to the Buddha, offering these items, flowers, candles, incense, we offer to the Buddha's noble qualities. Actually, Buddha has passed away, but already we know it. When we offer something to Buddha, we contemplate on the qualities of the Buddha. We purify our mind contemplating on Buddha's qualities. That is why we do these kind of activities when we perform religious activities as Buddhism. Now, we are going to pay our homage to the Buddha and his teachings and his noble disciples. Recite in the stanzas. Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිට්ඨිත සාරීරික ධාතු මහා බෝධිම් බුද්ධ රූප සකලං සදාං අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකම්පිතං අනුකම්පන්නුපාං පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියා සදු සදු සදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සෝඤාති ධම්මෝ ච අයං නිදස්සිතෝ තේතාන පූජා ච කතා උලාරා බලං ච භික්ඛූන මනුප්පදින්නම් තුම්හෙහි පුඤ්ඤං පසුතං අනම්පකන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අබේරත්න රත්නායක මහත්මයා ප්‍රධාන මේ දරුවන් කවුරුත් ඒක රාශී කරගෙන ඥාති මිත්‍රාදීන්ගේ කාගේ සහභාගීත්වයෙන් අද දින මේ නිවසේහි ඊටාම වටිනා බොහොම සංවේදී පින්කමක් සිදු කරන අවස්ථාව. මීට දින 7කට කලින් මිය ගිය තමගේ ආදරණීය අම්මා ජස්මින් අබේරත්න මාතාව සිහිපත් කරලයි මේ පින්කම මේ සිදු කරන්නේ. ඉතින් දරුවන් හැටියට නිරෝෂා නානායකාර මහත්මිය, ඒ වගේම දිලීප රත්නායක මහත්මා, ඉෂාරා රත්නායක නෝනා මහත්මිය මේ පින්කම සංවිධානය කළා. තමගේ ආදරණීය දරුවන් කවුරුත් ඒක රාශී කරගෙන, ඒ වගේම ශාන් මහත්මා, ජයනි නෝන ඇතුළු ඒ තමන්ගේ ලේලිවරු බෑනලකාගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ජෙරමි ප්‍රවීන් සමායා කියන ඒ මුණුබුරු මිනිබිරියන් කාගේත් ඒක රාශීත්වයෙන් තමයි මේ පින්කම සිදු කරන්නේ. පින්තුනි, පළමුවෙන්ම අද අප මේ සිදු කරන පින්කම ගැන අපි මදකට හරි සිහිපත් කරලා බලන්න වටිනවා. අද මේ පින්කම පින්තුනි සුවිශේෂී පින්කමක්. මෙතන ඉන්න බොහෝ පින්තුන් හත් දවසේ බණවලට ගිහිල්ලා ඇති, ඔබ බණහන්න ගිහිල්ලා ඇති. නමුත් ඔබ අද මේ සහභාගී වෙන අවස්ථාව සුවිශේෂී එකක්. ඇයි මම මේ සුවිශේෂ අවස්ථාවක් කියලා කියන්නේ? මේක සාමාන්‍ය මරණගියක්ම නෙවෙයි පින්තුනි. මේ මළගියත් එක්ක අපට හුඟා දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා. එක පැත්තකින් අපේ ජීවිතයේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක, ඒ මෑණියන්ගේ චරිතයේ තියෙන ගුණාංග අපට ඉගෙන ගන්න තියෙනවා. ඒ සියල්ලටම වඩා ඒ මෑණියන්ට අවුරුදු 20කට ආසන්න කාලයක් උපස්ථාන කරපු, පසුගිය අවුරුදු 5කට අධික කාලයක් දැඩිසේ එක්තැන් වෙල ඉඳලා උපස්ථාන කරපු ආකාරය ගැන ඔබ හොඳට අසා දැනගන්නට ඕන. ඒක ඔබේ ජීවිතේට ඉතාම වැදගත් පාඩමක් වෙනවා. එතුමිය මං හිතන අවුරුදු 20කට ආසන කාලයක් ටිකෙන් ටික ලෙඩ දුකට පත් වුණා. විශේෂයෙන් පසුගිය අවුරුදු 5-30 එතුමිය පුටුවට වැටුණා, ඇඳට වැටුණා. මේ කාලය තුල එතුමියට හිටියේ මේ දරුවන් 3 දෙනාගේ ජීවිතෙන් භාගයකට වඩා කාලයක් කැපකලයේ තමගේ අම්ම වෙනුයි. මේ ස්වාමි පුරුෂයාත් තමගේ ජීවිතෙන් ඇතැම් විට සැලකුතු කාලයක් වැය කරේ තමන්ගේ ස්වාමි දියණිය වෙනුයි. මේක පිනොතින ඔබට ඔබේ ජීවිත කාලය තුළ දකින්න ඉතාම අමාරු කාරණයක් විදිහට මම සලකන්නේ. ඔබ ඒ සිදුවෙච්ච සිදුවීම් ටික ඔබ හොඳට අසා දැනගත්තොත් ඔබ ඇතැම් විට පුදුම හිතේ. දරුවන්ට උපස්ථාන කරන අමලතාත්ලා අපි දැකලා තියෙනවා. නමුත් පිනොතින මෙතරම් දීර්ඝ කාලයක් මේ වගේ රටක මෙවැනි උපස්ථානයක් කරනවා කියන එක එච්චර සරල දෙයක් නෙවෙයි. ලේසි දෙයක් නෙවෙයි. එතකොට මේ අම්මා එක්තැන් වෙලා අතපයක් පොඩ්ඩක්වත් හොල්ලන්න බැරුව අවුරුදු ගාණක් හිටියා. ඒ කාලේ මේ දරුවන් 3 දෙනා තමන්ගේ ආදරණීය තාත්තා ප්‍රධානව තමන්ගේ දෑතින්ම කාලය බෙදාගෙන යාමට සැලකුවා. පින්නතුනි, එහෙම සැලකිලි යාමට ලැබුණේ ඇයි කියන එක අපි තේරුම් ගන්නට ඕන. එකක් තමයි යම හුඟා පින්වන්ත කෙනෙක්. ඒ යම හුඟා සිල්වන්ත කෙනෙක්. ඒ නිසා ඒ යාමට මේ සැලකිලි ලැබුණේ. ඒ වගේම මේ දරුවෝ හුඟා ගුණවත් අය. ඒ නිසායි ඒ අම්මට එච්චර සැලකිල්ලක් ලැබුණේ පින්නතුනි. ඇයි දරුවන්ගෙන් මේ වගේ සැලකිලි අම්මට මෙච්චර කාලයක් ලැබුණේ? ඒ ලැබෙන හේතුව මොකද්ද? ඔබට හිතේ ඒ දරුවෝ උගත් හින්දා කියලානේ. ඒ දරුවෝ එච්චරම උගත් නැහැ පින්නතුනි. ඇතැම් විට ඔබ උත්සාහ කරන මට්ටමේ උගත්කම් ඔබේ දරුවන්ට ඇති කරන්න මේ දරුවන්ට එච්චර උගත්කම් නැහැ. හැබැයි ඒ ඉතාම ඉහළ උගත් දරුවන්ට වඩා හොඳට මේ දරුවෝ ටික විතරක් නෙවෙයි බෑනල ලේලල මුණුබුරු මිනිවිරියෝ කාටත් මේ යමට සැලකුවා. ඇයි එහෙම සලකන්න ඒ දරුවන්ට හිතුනේ? පින්නතුනි, ඒ අය හොඳට ධර්මය දන්න අය. ඔබ අනාගතයේ ඔබේ දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ ඔබ මොකද කරන්න ඕන? ඔබට දරුවෝ ඉන්නවා නම් මොකද කරන්න ඕන? ඒ දරුවෝ ඉස්කෝලේට යවන එක, කොලෙජ් යවන එක, යුනිවර්සිටි යවන එක විතරක් නෙවෙයි. ඊට නොදෙවෙන විදිහට දරුවන්ට ධර්මය උගන්වන්නට ඕන. මේක තමයි පින්නතුනි ප්‍රධාන සාධකය. යම් කිසි නිවසක දරුවෙක් මහනුවණින් ඇතැම් විට අම්මට තාත්තට දරුවෝ 10 දෙනෙක් හිටියත් වැඩිපුරම සාකන්නේ කවුද අම්මට තාත්තට? අර මහනුවෙච්ච හාමුදුරුවෝ. ඒ වගේම මේ නිවසේ දරුවොත් හුඟක් ධර්මයේ දන්නෝ. මාසිකව සිල් ගන්නෝ. මාසිකව තියෙන බාන වැඩසටහන් වල සහභාගී වෙනෝ. සතිපතා දහම් පාසල් වලට දරුවන් සහභාගී කරවනෝ. ඒ විතරක් නෙවෙයි සතිපතා කරන භාවනා වැඩසටහන් වලට මේ දරුවෝ සහභාගී වෙනවා. මෙන්න මේ තුලින් ලැබපු දහම් දැනුම තමයි මේ අම්මට තාත්තට මෙච්චර සලකන්න හේතුනේ. ඔබත් ඔබේ දරුවන්ගේ අනාගතයේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවන්ට හොඳට ධර්මය උගන්වන්න, කර්මයෙන් ලැබෙන ආනිසංස ගැන දරුවන්ට කියන්න, යහපත් කුසල කර්ම වලින් මේ ජීවිතයේ තුලදීම ලැබෙන ආනිසංස දරුවන්ට පුළුවන් තරම් උගන්වන්න. අන්න එහෙම ඉගැන්වුවොත් තමයි පින්නතුනි ඒ දරුවන්ගෙන් ඔබට හොඳට අනාගතයේ සැලකිලි ලැබෙන්නේ. ඉහළම විශ්වවිද්‍යාලයකට ගියාට විතරක් දරුවන්ගෙන් ඔබට සැලකිලි ලැබෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අනිත් කාරණේ තමයි පින්නතුනි ඒ අම්මා මෙතෙක් කල රෝගාතුර ඉඳීම ගැන දරුවෝ බොහෝ විට දුක් වෙන්නේ නැති. ඒ අම්මත් හුඟක් වේදනා වින්දා. නමුත් පින්නතුනි තවත් සුවිශේෂී දෙයක් උනේ දෙයම අපි සුබවාදීව බැලුවොත්, පොසිටිව් විදිහට බැලුවොත් ඇතැම් විට ඒ අම්මා අවුරුදු 70ක් නිරෝගීව හිටියනම් මේ දරුවන්ට මේ පින්කම් ටික කරන් ලැබෙන්නේ. ඒ අම්මා එච්චර දීර්ඝ කාලයක් හිටිය නිසා ඔබ කරපු පින්කම් ආනිසංස ඔබ දන්නවද? ඇතැම් විට ඔබ ආත්ම භව 100 ගානකට, ආත්ම භව 500කට, 1000කට ඔබ සුගතිගාමි වෙන්න පින්කම් කළේ ඔබේ දෑතින්. ඒ අම්මට සලකන. ඒ නිසා ඔබ හුඟක් සතුට වෙන්න. ඒ අම්මා නිරෝගීව හිටියට වඩා ඒ අම්මා රෝගීව ඇඳේ හිටිය නිසා අපි හුඟක් පින්කම් මේ අම්මා නිසා කරගත්ත කියලා. ඒ අම්මා නිරෝගී වුණා නම් ඔබට ඔච්චර ඔබේ කුසලයේ ශක්තිමත් වෙන්නේ නැහැ. ඔබ ඔච්චර නිරෝගී වෙන්නේ නැහැ. ඔබ ඔච්චර ලස්සන වෙන්නේ නැහැ. ඒ සියලුම දේවල් ඔබට ලැබුණේ ඒ අම්මට තාත්තට සලකන නිසා. ඔබේ දරුවන්ට හොඳට ඉගෙන ගන්න ලැබෙන්නේ, ඔබේ අනාගතේ මෙච්චර ලස්සනට සතුටෙන් තියෙන්නේ ඒ අම්මට ඔබ දෑතින්ම සලකපු නිසා. ඒ නිසා ඒ අම්මට කරපු උපකාරය ගැන හිතනකොට ඔබට කිසිසේත්ම නැතට කඳුලක් නැගෙන්න විදියක් නැහැ. ඔබ ඒ යුතුකම නියම ප්‍රමාණයටත් වඩා ඉහිලින්ම කළා. ඒ නිසා අම්මට දෑතින් උපස්ථාන කළා විතරක් නෙවෙයි, අම්මට ධර්මයෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම ධර්ම වර ප්‍රසාදයක් ලබා දෙන හොඳම ධර්ම දේශනා නිතරම අම්මට අහන සැලැස්සුවා. ඒ විතරක් නෙවෙයි අම්මට නිතර පින්කම් කරන්න පරිසරය සකස් කළ දුන්නා. එහි ආනිසංස විදියට පින්නතුණි අන්තිම මොහොත දක්වාම ඒ අම්මා සිහියෙන් හිටියා. මේක තමයි පින්නතුණි ධර්මයේ හැසිරීමෙන් ලැබෙන ආනිසංසය. බුදුදහමේ හැටියට පින්නතුණි කායිකව අපි ඕනෙ වෙලාවක රෝගී වෙන්න පුළුවන්. ඇඳට වැටෙන්න පුළුවන්. අංශභාගය හැදලා අවුරුදු ගාණක් එක්තැන් වෙන්න පුළුවන්. නමුත් පිනේ ආනිසංසය බලන්නේ කොහොමද? ඔබ ධර්මයේ රැකීම ගැන ආනිසංසය බලන්නේ කොහොමද? ඔබේ සිහිය විකල් වෙන්නේ අන්තිම මොහොත වෙනකම්. ඔබ ඇඳට වැටිලා අතක් පයක් ඇඟිල්ලක්වත් හොල්ලන්න බැරි වුණත් ඔබේ සිහියට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක පින්නතුනි මේ අම්මගේ චරිතයෙන් හොඳට පේනවා. ඒ නිසායි අම්මා අවසන් හුස්ම හෙළුවෙත් ඉතාම සිහියෙන් ඉතාම සතුටෙන් ඒ වගේම ඇඳේ ඇඟේ කිසිම අපිරිසුදුයක් පිට නොවි තමයි ඒ අම්මා අවසන් හුස්ම හෙළුවේ. ඒක සුවිශේෂී දෙයක් පින්නතුනි. මෙන්න මේක තමයි මේ කාරණාවලින් අපි ඉගෙන ගන්න ඕන දේවල් පින්නතුනි. ඉතින් සාමාන්‍ය විදිහට අපි බණක් අහලා මලගෙදරට සහභාගී වෙලා එයාගේ දුක බෙදා හදාගෙන යන එක විතරක් නෙවෙයි. ඔබ මෙතෙන්ට ආපු එකෙන් මෙන්න මේ කරුණ ටික හොඳට ස්ටඩි කරන්න ඕන. මේක තමයි ඔබ මෙතනින් අරන් යන පණිවිඩය. මේ පණිවිඩය අරන් ගියොත් තමයි ඇත්තටම ඔබ දුරබැහැරින්දල මෙතෙන්ට සහභාගී වෙච්ච එකේ ප්‍රතිඵලය ඔබ ගත්තා වෙන්නේ. එනිසා පින්නතුනි ඒ අම්මා ඇතැම් විට නිරෝගීව අවුරුදු 70ක් ජීවත් වුණා නම් ඇතැම් විට මෙච්චර පින්කම් අම්ම කරන්නේ අම රෝගී වෙච්ච නිසාම හුඟක් බණ ඇහුවා. රෝගී වෙච්ච නිසාම හුඟක් භාවනා කළා. රෝගී වෙච්ච නිසාම හුඟක් දන් දුන්නා. රෝගී වෙච්ච නිසාම ජීවිත ගැන හුඟක් තේරුම් ගත්තා. එතුමිය ඇඳේ ඉන්න කාලෙත් බුදුගුණ කවි ලිව්වා. බුදුගුණ ගීත ලිව්වා. සංඝගුණ කවි ලිව්වා. දහම්ගුණ කවි ලිව්වා. විහෙර විහාරස්ථාන පිළිබඳව කවි ගීත ලිව්වා. එහෙම කර කර එතුමිය තමන්ගේ සතුට ඒ හරහා ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ පිනතුනි හුඟක් දේවල් ඒ මෑණියන් ගැන හිතනකොට අපට ඉගෙන ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි අබේරත්න රත්නායක මහත්මයාට අපි පින් දෙනවා, ආශිර්වාද කරනවා. ඔබතුමා ලොකු පින්කමක් කළා. ඔබ ඉතාම ආදරබර ස්වාමි පුරුෂයෙක් විදියට තමන්ගේ ස්වාමි දීනයට කරන්න පුළුවන් ලොකුම උපස්ථානය ඔබ කළා. අනිත් පැත්තටත් මේක ලොකු ආදර්ශයක්. ඔබත් ඔබේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව වාසනීය පුනෝතින් ඔබේ දෑතින් මෙයාට සලකන්න. කවුරු ඉස්සර වේද කියලා අපි දන්නේ නැහැ. කවුරු ලෙඩවල එක්කන් වේද කියලා අපිට කියන්න බෑ. ඒක පින්කමක් විදිහට සලකන්න. අපේ ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණය තමයි ඒ විවාහ වෙච්ච අය දිගටම ඉන්න ඔය ඇත් එක. ඔවුන්ගේ විවාහ ජීවිතයේ දරුවන් හැදෙනක විතරක් නෙවෙයි, ඒ දෙන්නාම පින්කම් කරන අවස්ථාවක් බවට පත් කරගන්නවා තමන්ගේ සම්පූර්ණ ජීවිතේ. ඒ නිසා ඔවුන්ට උපස්ථාන කරගන්නවා. ලෙඩ වෙච්ච වෙලාවේ සලකනවා. හොඳට කරුණාවෙන් මෛත්‍රියෙන් කතා වහ කරනවා. ඉතින් පින්නතුනි මෙන්න මේක අපේ ජීවිතය තුළ වෙන්නට ඕන. බොහෝ විට අපි ඕනට ආදරය කරන්නේ ඇතැමිට විවාහ වෙච්ච මුල් කාලේ නේද? ඇතැමිට රූපේ ලස්සනට තියෙන කාලේ, ඇතැමිට නිරෝගී ඉන්න කාලේ තමයි අපි හුඟක් ආදරේනේ. නමුත් පින්නතුනේ ඔබ බෞද්ධයන් විදියට ඔබට එහෙම කරන්න අයිතියක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට ඔබ කෙනෙකුට ආදරය කරන්න ඕන, අනුකම්පා කරන්න ඕන. එයා ලස්සනට නිරෝගී වෙන කාලයට වඩා එයාගේ රූපේ වෙනස් වෙලා රෝගී වෙලා එක්තැන් විලින කාලේ තමයි එයාට වැඩිපුරම ඔබ සලකන්නට ඕන. ඒක නට ඔබ වැඩිපුරම කරුණා මෛත්‍රිය දක්වන්න ඕන අන්නේ කාලේ. මේක තමයි පින්නතුනේ මෛත්‍රියේ ලක්ෂණය. අම්ම කෙනෙක් දරුවෙකුට මෛත්‍රිය දක්වන වගේ අපි අනිත් අයට මෛත්‍රිය වඩන්නට ඕන. අම්ම කෙනෙකුට දරුවන් 10 දෙනෙක් හිටියා කියලා කියමු. ඒ දරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙක්ම ප්‍රොෆෙසර්ලා කියලා කියමු, මහාචාර්යවරු කියලා කියමු. එක දරුවෙක් ඉන්නවා ආබාධිතයි. නැත්තම් මන්දබුද්ධිකයි. මේ අම්ම වැඩිපුරම සලකන්නේ කාටද? මෙයාම වැඩිපුර ආදරේ කාටද? අර මහාචාර්යවරු 9 දෙනාටද? නෑ පින්නතුනි, අම වැඩිපුර ආදරේ කාටද? අර ආබාධිත නැත්තම් මන්දබුද්ධික දරුවාට තමයි අම වැඩිපුර ආදරේ. ජීවිත අන්තිම මොහොත දක්වා මේ දරුවා තනි කරන්නේ අම්මා. ඒ දරුවත් එක්ක ඉන්නේ. ඇතැම්ට අනිත් දරුව කිව්වොත් අම්මේ අහවල් රටට අපි යන්, අම්මට හුඟක් සැප සම්පත් දෙනෝ, අම්මට හොඳට පහසුවෙන් ඉන්න කියලා අම්මා කවදාවත් මෛත්‍රී සාගතෝ කරුණාව තියෙන අම්ම කෙනෙක් කවදාවත් ඒ දරුවා දාලා යන්නේ. ඒ දරුවෙනේ සමස්ත ජීවිතෙම කැප කරනවා. අන්න ඒ වගේ කරුණාවක් පින්නතුනේ අපි ඇසුරු කරන අනිත් අයගේ ළඟ තියෙනට ඕන. අනිත් අය පිළිබඳව ඒ වගේ හැඟීමක් අපි ඇති කරගන්නට ඕන. ඒකෙන් අපි පින්නතුනේ ජීවිතේ හැම මොහොතකම අපි පිනක් කරගන්න අවස්ථාවක් කරගන්නවා. අපිට ලැබිච්ච මේ රූප සම්පත්තිය මනුසාත්ම භාවයේ අපේ දක්ෂතාවයන් බුද්ධිය හැමදේම අපි යොදන්නේ කොමක් සඳහාද? පින්කම් කරන්න. තවත් කුසල් දිනු කරගන්න. සමහර ඇතැම් විට තමන්ට ආබාධිත දරුවෙක් ලැබුණොතින් සමහර අය නම් දුක් වෙනවනේ. නමුත් වෙනතුනේ ඔබ විශ්වාස කරන සමහර අය ඇතැම් විට කතා කරන්න බැරි බිහිරි හැම දරුවෝ ලැබුණොතින් සතුටු වෙනවා සමහර අය. සතුට වෙන විතරක් නෙවෙයි තවත් බිහිරි දරුවේ කනාති නිවාසයකින් අරගෙන හදන අර දරුවත් එක්කම. ඇයි ඒ? ඒක පිනක් කරන්න තියෙන අවස්ථාවක් විදිහට සලකනවා. ඒ විතරක් නෙවෙයි සමහර අය සුරතල් සතුන් ඇති කරනකොට ওই බල්ලෝ බලල්ලු එහෙම ගන්නවනේ සුරතලෙටනේ. බොහෝ දෙනෙක් ගන්න හොඳ ලස්සන සතෙක් තමයි ගන්නෙ නේ. හොඳ ලස්සන නිරෝගිනේ. නමුත් වෙනතනේ සමහර අය එනවා තමන්ගේ සුරතලෙට හදන ඒ බලු පැටිය ගන්න කොහෙන්ද? ඇතැම් විට අර මරන්න දාලා තියෙන්නේ නේ. ඒ වගේ තැන් වලින් බේර ගන්න තමයි සතා ගන්නෙ. ඇතැම් විට ඇස් පේන්නේ නැති අන්ධ බල්ලෙක් ගන්නෙ. නිකන් ලස්සන බල්ලෙක් අරගෙන සුරතල් බලලා තමන් සතුටු වෙන විතරක් නෙවෙයි ඒ සතාට ඒකෙන් පිහිට වෙන්නත් එක කරා. සමහර අය නොපිනතුනේ ඔබ විශ්වාස කරත් දන්නේ සමහර ඊටාම රූප සම්පතිය තියෙන අය හොඳ උගත් අය විවාහ වෙන්නේ මොකක් හරි ආබාධයක් තියෙන කෙනෙක්. ඇයි එයාට පිහිට වෙන්නත් එක්ක? එයා ජීවිත කාලෙම මෛත්‍රිය වඩන කුසල් දින කරනවා. එහෙම අය පිනතුනේ ඉන්නවා මේ ලෝකේ. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙච්ච සම්පත් හුඟක් දේවල් නිසරණාදාසයෙන් පරිත්‍යාග කරනවා. ඇතැම් විට බොහොම අසරණ ළමයි ඉන්න අනාථ නිවාසවල ඉන්න ළමයි ළඟට ගිහිලා ඒ ළමයා තමන්ගේ උණුසුම ටිකක් කියලා තියාගෙන ඉන්නවා. ඇතැම් විට තමන්ගේ ඇඟේ තියෙන ලේ අනිත්ට දන් දෙනවා. සමහරට තමන්ගේ ලස්සනට තියෙන කොණ්ඩේ දික් වෙන්න වෙන මොකද කරන්නේ? කොණ්ඩේ කපලා අර පිළිකා වලින් කොණ්ඩේ ගිහිපු අයට පූජා කරනවා. ඇතැම් කෙනෙක් මගේ කොණ්ඩේ දිගයි කියලා ලස්සනට ආඩම්බරෙන් ඉන්න පුළුවන් නේ. දැන් මේ නිවසේ ඉන්න දරුවෝ අපි දන්නවා කොණ්ඩේ දික් වෙනකොටම බලන්නේ අනේ මම දැන් කවද්ද මේ කොණ්ඩේ පූජා කරන්නේ කොණ්ඩේ දන් දෙන්නේ කියලා. පින්නොතුනි මේ දේවල් අපට ලැබුණේ ආඩම්බර වෙන නෙවෙයි. මේ දේවල් අපට ලැබුණේ සසර පින් කළා තමක් පින්කම් කරගන්න අපට මේව ලැබිලා තියෙන්නේ. ඒව කරන්න කරන්න පින්නොතුනි තමන්ගේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා ලොකු පරිවර්තනයක් වෙනවා. ඒකේ ආනිසංසය හිතන්නේ අප මරණයෙන් පස්සේ කියලා. ඒකේ ආනිසංසය පින්නොතුනි මේ ජීවිත කාලෙන් ඒ කරන හොඳ ක්‍රියාවල ආනිසංසයෙන් 50%කට වඩා ආනිසංස ලැබෙන්නේ මේ ජීවිත කාලෙම. ඔබ ඒක විශ්වාස කරන්නට ඕන. අපේ බොහෝ දෙනාට තියෙන්නේ මොකද්ද පින්නතුනි? ධර්මයේ රකින්න කී අනිසංසය තියෙන්නේ මරණයෙන් පස්සේ කියලා අපි හිතන් ඉන්නේ. ඒ නිසා තමයි පින්කම් කරන්න යතැමිට වයසට ගිහිල්ලා. පින්කම් කරන්න කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නා කියලානේ. ඇයි ඒකට හේතුව? අපි හිතන්නේ පින්කම් කිරීමෙන් පරලෝක සුගතිගාමී වෙන විතරයි පුළුවන් කියලා. පින්නතුනි පින්කම් කරන්න ගත්තට පස්සේ පින්නතුනි එහි තියෙන ආනිසංසෝ බැහැවතින් ඔබ පුදුම හිතේ. මේ ජීවිත කාලෙම ඉගෙන ගන්න කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න ලැබෙනවා. රැකී රක්ෂා කරන කෙනෙක් නම් ඉක්මනටම තමන්ගේ වැටුප දෙගුණේ තුන්ගුණේ වෙන වැටුප රැකියා ඉක්මනට ලැබෙන තමන්ට. තමන්ට ලැබෙන දරුවන් ඉතාම නිරෝගී පින්වත් දරුවන් ලැබෙන්නේ. හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙන හොඳ පහසුකම් ටික මේ කර්ම විසින් සමාවිත ලං කරලා දෙනවා. ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි පින්නතුනි. ඒක මේ කර්මයේ සිද්ධාන්තයයි. That is the law of karmic karma. එතකොට මෙන්න මේ ආනිසංස ටික අපි විශ්වාස කරනවා නම් පින්නතුනි අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. අපි මීට වඩා කුසල කරන්න පෙළඹෙනවා. මීට වඩා අපි අනිත්‍යයට කරුණා මෛත්‍රිය දක්වනවා. මීට වඩා අපේ හිත පිරිසිදුව තියාගන්න අපි උත්සාහ කරනවා. ඉතින් අද අප මේ හිත ඇති කරගන්නා උපින් සිටිවිලි ඒ මියගිය ජස්මින් අබේරත්න මාතාවට අපි අනුමෝදන් කරමු. ඉතින් එතුමිය මේ පිණිස සුවපත් වෙන තැනක හිටියොත් එතුමිය සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් අපි බොහෝ විට විශ්වාස කරන්නේ එතුමිය ගත කරපු ජීවිතය දිහා බලන්නේ පින්නතුනි හොඳ සුගතිගාමී තැනකට යන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එතුමිය ජීවිත කාලෙම කරපු හොඳ දේවල් බලනකොට ගත කරපු චරිතය දිහා බලනකොට එතුමිය කායික රෝගීව හිටියා ජීවත් වෙන කාලේ සුගතිය හිටියේ. මිය ගියාට පස්සෙත් එතුමිය හොඳ තැනක ඉපදෙලා ඇති කියලා අපි විශ්වාස කරනවා. පින්නතුනි මෙතෙන්දී අපි ධර්ම දේශනාව කිරීම සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මෙවැනි මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන කෙනකදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථාව. මේ කරන ක්‍රියාව සෝ ඥාති ධම්මෝ ඡයං නිදස්සිතෝ. මේක ඥාති ධර්මයක් සම්පූර්ණ කිරීමක්. ඥාතීන් වෙනුවෙන් කරන්න පුළුවන් දායාදයක් මේ දෙන්නේ, තැන්ගක් මේ දෙන්නේ. ඒක මියගිය අම්මට විතරක් නෙවෙයි ඔබේ ඥාති මිත්‍රාදීන් හැම දිනටම මේ ධර්ම තෑග්ගක් මේ දෙන්නේ. ඒක බඩට කුසල දෙන ආහාරයක් වගේ නෙවෙයි. මේක බුද්ධියට මානසික දෙන ආහාරයක් මේක. ඒ ආහාරය නිසා ඒගොල්ලන් ජීවිතේම පරිවර්තනය වෙන්න පුළුවන්. මේක ලොකු ධර්ම දානයක්. තේතාන පෝජාච කතා උලාරා මියගේ ඥාති වෙනුවෙන් කරන්න පුළුවන් ඉහෙළම පෝජාවක් මේ කරන්නේ. ජීවත් ඉලෙන කෙනෙක් නම් අපට ආහාර පාන වලින් ඇඳුම් පැනඳුම් වලින් භෞතික වශයෙන් යමක් දෙන්න තිබුණා. නමුත් මිය ගියාට පස්සේ ඒ මෙටීරියල් රිලේෂන් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. අපිට තියෙන එකම දේ තමයි මනසින් මනස හිතින් හිත උදව් කිරීම විතරයි අපිට කරන්න පුළුවන්. මෙතෙන්දිත් පින්නතුනේ අපි බොහෝ ට්‍රාන්ස්ෆර් කියලා කිව්වට මෙතෙන්දි වෙන්නේ අපි එන්වයරන්මන්ට් එක හදන යාට රිජොයිස් වෙන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ කිස් වාජිනක් තියෙනවා වගේ එයාට පින දානවා කියලා නේ. හරියට බැංකු ගිණුමකට සල්ලි දානවා කියලා වගේ තමයි අපි හිතන් ඉන්නේ නේ. නමුත් පිනොතුනි ඊට වඩා වෙනස් මේක. ඇයි එහෙම කිව්වේ මම? මේ අපි පින් අනුමෝදන් කරන එක කෙනෙක්ගේ account එකකට සල්ලි දාන වගේ එකක් නෙවෙයි. ඇයි එහෙම කිව්වේ? account එකකට සල්ලි දානකොට account එකේ කෙනා දැනගෙන හිටියත් නැදන හිටියත් බැංකු ගිණුමකට සල්ලි ටික යනවා. යා නොදෙනවත් තමුණත් අපට සල්ලි ටික දාන්න පුළුවන්. නමුත් පිනොතුනි මේක එහෙම බෑ. මේක දාන නම් එයා ඔන්ලයින් ඉන්නම ඕන. ඇයි එහෙම කිව්වේ? හරියට රේඩියෝ එකක් ටියුන් කරනවා වගේ, ටීවී එකක් දානවා වගේ, ටීවී එකෙන් ගුවන් විදුලියෙන් කොච්චර තරංග ආවත් අපි මෙහෙ ඒක ඔන් නොකරොත් අපට ඒ හඬ එන්නේ නැහැ, රූප එන්නේ නැහැ. අපිත් විදුලිය තියෙන්න ඕන, ඒක ඕන් කරලා තියෙන්න ඕන, තිබ්බොත් තමයි අපට ඒක ලැබෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි මේ කරන්නේ. එන්වයරන්මන්ට් එක හදන යම්මට අම්මා මේ පින් අපේක්ෂාවකින් තැනක ඉන්නවා නම් අම්මා මේ පින දැකන අම්මත් මේ කොටස් කරුවෙක් විදියට මේක අනුමෝදන් වෙනවා. පින්නතුන ඔබ විශ්වාස කරත් දන්නේ නැහැ, සමහර මියගේ ඥාතීන් ගෙනිවෙස්සල මේ වගේ පින්කම් කරනකොට කැමරා වලින් පින්තූර ගන්නවා. ගත්ත වෙලාවේ පින්තූර සුද කළ බලනකොට රීල් එක ඇතැම් විට මිය ගිහපු කෙනා ජීවත් ඉන්න කාලේ ඉතාම කැමති ඇඳුමක් ඇඳගෙන යත් මෙතන ඉන්නවා වාඩි වෙලා. අපේ හැට පේන්නේ නැහැ, කැමරාවේ යට අහුවෙන මේ. පින්නතුනි මේ වගේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒ අය තමන්ගේ ඉතාම සියුම් ශරීරයක් මවාගෙන සමහර මේ ආශ්‍රිතව පින් අපේක්ෂාවෙන් පින් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුනි ඒ නිසා මේක මියගේ ඥාතින කරන්න පුළුවන් ඥාති ධර්මයක් මේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔබ මේ පින්කම තුලින් මේ ශාසනයට තනුග්‍රහයක් මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන යන්න ස්වාමීන් වහන්සේටත් ඔබ ශක්තියක් දෙන වෙනවා. මේ සියයට වඩා පින්නතුනි තුම්මිහි පුඤ්ඤං පසුතං අනප්පකං. මේක හරියට පහනක් දැල්වනා වගේ. අපි යම් කිසි තැනක් කරවල තැනක් ආලෝකවත් කරන්න පහනක් දැල්වනකොට පින්නතුනි පහනේ ආලෝකයේ මුලින්ම කාට දෙන්නේ? පහනේ ආලෝකයේ මුලින් වෙන්නේ පහන දැල්වන කෙනාට. පස්සේ තමයි ඈතට යන්නේ. අන්න ඒ වගේ ඔබත් මේ පින්නැවති පහනක් මේ දැල්වන්නේ. ඒ පහනේ ආලෝකයේ මුලින්ම ලැබෙන්නේ ඔබට. මියගේ අම්මා කැමිට පින් අනුමෝදන් නොවෙන්නත් පුළුවන්. පින් අනුමෝදන් වුණත් නොවුණත් ඔබ මේ දැල්වපු පින් නැමැති ආලෝකයේ ආනිසංසය ඔබට මුලින්ම ලැබෙනවා. බලන් පිනුතුනේ මේ ඥාති මිතරදින් එකතු වෙනකොට බලන් සුදු පාටින් ඇඳලා කොච්චර හිත පිරිසිදුද ඔබ මේ වෙලාවෙ ඉන්නේ. මේ වෙලාවේ ඔබ හරියට පැවිදි වෙලා වගේ නේ, මහාන වෙලා වගේ නේ. ඔබේ හිතේ කිසිම අකුසලයක් නැහැ, කවුරුවත් ගැන රාගයක්, දේශයක්, මෝහයක් දැන්නේ. දැන් මේ ගෙදරක පින්කමක් කරනකොට බලන්න පිනුතුනේ අපේ ගෙවල් කොච්චරනම් ජෙනරස්ද කියලා. බෞද්ධ ගෙදරක පින්කමක් කරනකොට අර මගුල් ගෙදරකට යනවා වගේ නෙවෙයි. මගුල් ගෙදරක ගියහම අපි නිකන් ආගන්තුක විදියට එන්නේ. වතුර එකක් ඇල්ලුවොත් තමයි කැම කන්නත් පුළුවන්, නැත්නම් ඒත් බෑ නේද? පින්තුනි පින්කම ගෙදරකට ගියාම එහෙම නෑ. දානමය පින්කමක් තියෙන ගෙදරක, බණ ගෙදරකට ගියහම අපේ ගෙදර වගේ ඕන තැනක ගෙදරකට යන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඕන කෑමක්, ඕන බඩුවක් ගන්න පුළුවන්. ඕන තැනක වාඩි වෙන්න පුළුවන්. හැබැයි පින්කම් තියෙන දාසේ විතරයි. ඊට පස්සේ දවසේ නම් આવොත් බැනුම් අහන්න වෙයි. පින්නතුනි පින්කම් කරනකොට ඒ ගෙදර අයට තමන්ගේද පිටේ කියලා වෙනසක් නැහැ. මේක පින්නතුනි කොච්චර වෙනසක්ද? දැන් මිට වෙනස් ආගමක කෙනෙක් මේ අපේ තියෙන මේ පරිත්‍යාග සීලෙත්තේ මේ සුහඳ සීලෙත්තේ දැකලා සමහර අය පුදුම වෙනවා. මෙච්චර දන් දෙනවද, මෙච්චර අනිත්‍යයට සුහඳව සලකනවද කියලා සමහර අයට හිතා ගන්නවත් බෑ. වෙනත් අයගේ ගෙවල් වල ගිහින් එහෙම කරන්න බෑ සමහර ලාට. එහෙම හොඳයි ඇත් තියෙනවා ගුරිහපත්තන් තියෙනා ඉන්නවා. නමුත් වෙනතුනේ මෙච්චර මේ අය සංවේදීනේ අපි වගේ. මේක තින්කමල අනිසංස. එනිසා ගෙදරක දානයක් දෙනවා නම් බණ කියවනවා නම් ඒ කරන වෙලාවේදී පින්නොතින අපේ හිත කොච්චර පිරිසිදුද කොච්චර පරිත්‍යාග සීලයේද කොච්චර මෛත්‍රී සාගතද කොයිතරම් අපි නුවණින් දින්නේ මේ කරන පින්කම් වල ආනිසංසය අපට ලැබෙනවා කියන හැඟීමෙන් අපි ඉන්නේ මේක තමයි පින්කම් වල ආනිසංසය. ඉතින් ඒ ගැන ඔබ හුඟක් සතුටටපත් වෙන්න. ඉතින් පින්නොතින අප මෙවැනි අවස්ථාවකදී විශේෂයෙන් ධර්ම දේශනාවකදී අපි අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සඳහන් පණිවිඩය. බුදුහාඳුර දේශනා කරපු ඔක්කොම ධර්ම කාරණා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි කම්මසකත සම්මාදිට ඇති කරගෙන සුගතිගාමි වෙන්නේ කොහොමද කියන කාරණේ. අපේ හිත පිරිසිදුව තියාගෙන ලෝභ දේශ අඩු කරගෙන කොහොමද මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නේ කියන එකයි පළවෙනි කාරණේ. අන්නේ සුගතිගාමි වීම සඳහා කරන පින්කමලනිසංස විදියට මේ ජීවිත කාලෙම අපට නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා, හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනව විතරක් නෙවෙයි. ඒක තමයි පළවෙනි පියවර ධර්මයෙන් විස්තර කරන්නේ. ඒ මොකද්ද? කුසල සූප සම්බදා කියන කාරණේ, පින්කම් කරන්න, දාන සීල භාවනා කරන්න කියන කාරණේ. ඇයි බුදුරජාණන් වහන්සේ දාන සීල භාවනා කරන්න කියලා අපිට කිව්වේ? පින්නොතුනේ අපේ හිතේ තියෙන පීඩණය අඩු කරගන්න. අපි නිතර පරිත්‍යාග සීලෙන් නම් අපේ හිතේ අර ටිකක් තද ගතිය, රස් ගතිය අඩු වෙනවා. අපි නිතරම අනිත් කෙනෙක් කෙරෙහි මෛත්‍රිය සහගත නම් පින්නතුනේ අපේ හිතේ හුඟක් මෘදු වෙනවා. අපි නිතරම කර්මය ගැන විශ්වාසය නම් ඉන්නේ, අපි හොඳ දැක්මකින් ඉන්නේ, ආවට ගියාට දේවල් කරන්නේ නැහැ, අපේ කය වචනේ හුඟා සංවර වෙනවා, ආවට ගියාට වචන පිට කරන්නේ නැහැ, ආවට ගියාට ක්‍රියාවන් කරන්නේ නැහැ, හොඳට කල්පනා කරලා තමයි කරන දේ කරන්නේ, පස්සේ පසුතැවෙන දේවල් තමන් කරන්නේ නැහැ. මේක තමයි පින්නතුනේ කර්මයෙන් ලැබෙන ආශ්‍රංශය. මේක තමයි පළවෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දෙවැනි පියවර තමයි සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන මාර්ගය. ඒක මරණයෙන් පස්සේ නිවනට යන එකක් නෙවෙයි. මේ ජීවත් ඉන්න කාලයේදීම තමන්ගේ මනස දියුණු කරගන්න ක්‍රමය, තමන්ගේ හිත පිරිසිදු කරගන්න ක්‍රමය. අපේ හිත අපිරිසිදු වෙන ප්‍රධාන ක්ලේශ ධර්ම තුනක් තියෙනවා. අපේ හිතේ ලස්සන පැහැර ගන්න, අපේ හිතේ සතුට සොරා ගන්න ප්‍රධාන සතුරන් තුන් දෙනෙක් ඉන්නවා. අපි බොහෝ විට හිතන් ඉන්නේ සතුරන් ඉන්නේ බාහිරයේ කියලානේ. නමුත් වෙන දින බුදුහාම දේශනා කරනවා නියම සතුරන්, සැබෑ සතුරන් ඉන්නේ අපේ අභ්‍යන්තරේ. මොනවද සතුරන් කියලා කියන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය කියන කරුණු. ලෝභය කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට දෙයකට තියෙන දැඩි ආසාව. එහෙම දැඩි ආසාවක් ඇති වුණොත් අපට නිතරම හිතෙන එක අත්පත් කරගන්න හිතෙන්නේ. හැබැයි අත්පත් කරගත්තට පස්සේ ඒක තෘප්තියක් නෑ. ඊට පස්සේ තවත් දෙයක් හොයාගෙන යනවා. මුළු ජීවිත කාලෙම ඕකට යන්නේ. දැන් අපේ රූපයට උනත් වෙනුතුන අපි හුඟා කාසා කරොත් මොකද වෙන්නේ? අපි නිතරම බලන රූපේ ලස්සන වැඩි කරගන්නේ. ඇතැමිට අදට වඩා හෙට ලස්සන කරගන්න බලනවා. තව මොන හරි දෙයක් යොදනෝනේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා පිනුතුනේ අන්තිමට හරි අමාරුයි. රූපේ ඉතින් එහෙම වැඩි ලස්සන වැඩි වෙන්න එන්නේ නැ මඩුවෙන ගන්නෙ මේක. අන්තිමට පිනුතුනේ දේවල් ගාලා ගාලා අන්තිමට ඉක්මනටම නාගි වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ අපි ඇත්තටම මේක තේරුම් ගත්තොත් අපි දන්නව අපට බාහිර දේවල් පාලනය කරන්න බෑ. අපි බාහිර රූපේ වෙනස් වෙනට වඩා වේගෙන් අපේ මනස වෙනස් කරගන්නවා. අපි හොඳ පැත්තට තමන්ගේ අභ්‍යන්තරේ පැත්තට තමන් හැරෙන වයස කියන එකක් පින්නතුනේ රූප සම්පත්තිය කියන එකක් ඇත්තටම බාහිර තියෙන දෙයක් නෙවෙයි. අපි ගැන හිතාගෙන ඉන්න ස්වභාවය. අපි හිතන් ඉන්නේ රූපයේ ලස්සන තියෙන බාහිරය කියලානේ. නමුත් පින්නොතනේ රූපේ ලස්සන අඩුණා තමන් හිතනවා නම් තමන් ලස්සනම කෙනා කියලා. තමන් ලස්සනයි. තමන්ගේ රූපය කොච්චර ලස්සන වුණත් තමන් හිතනවා තනේ අරියාතරම් මන් ලස්සන නෑ කියලා. ඔබ ලස්සන නෑ එතකොට. ඒ නිසා පින්නොතනේ තමන්ට ලැබිච්ච රූපය තමයි තමන් හිතනවා ලෝකේ ලස්සනම රූපය කියලා. තමන්ගේ පිනින් තමන්ට ලැබිච්ච ලස්සනම රූපය තමන්ට තියෙන්නේ. ඒ රූපය අනිත් කෙනා විදියම වෙන්න ඕනේ. ඔබ අනන්නේ කෙනෙක්. ඔබට අයිඩෙන්ටිටියක් තියෙනවා. ඒ ඔබේ පිනේ ආනිසංස විදියට ඔබට ලැබෙච්ච හොඳම ටික නෙයි. ඒ නිසා පින්නතුනි මේක තේරුම් ගන්නකොට අපි නිතරම භෞතික දේට වඩා අපේ මනස ගැන අපි වැඩි විශ්වාසයෙන් කටයුතු කරනවා. ඉතින් මේක තමයි පළවෙනි පියවර පින්නතුනි. මෙතෙන්දි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපේ හිතේ තියෙන ලෝභ ද්වේෂ දෙක අඩු වෙනවා මේ පින්කම් කිරීමත් එක්ක. දෙවනි පියවර තමයි පින්නතුනි සම්පූර්ණයෙන්ම අවිද්‍යාව මෝහය නැත්තම් ඩිලූෂන් එක දුරු කරන ක්‍රමය. මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන කාරණේ විස්තර කරන ක්‍රමය. අපි හිතන්නේ අපි හුඟක් බුද්ධිමත් කියලා නේද? අපි හුඟක් උගත් කියලා හිතනවනේ. අපි මෙන්න මේ සබ්ජෙක්ට්ස් අපි ඉගෙනගෙන තියෙනවා, මේ ලැන්ග්වේජස් අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නේනේ. නමුත් පින්නතුනි අපි එහෙම හිතුවට අපි එච්චරම බුද්ධිමත් නැහැ. ඒක සරල කාරණයක් මම කියන්නම්. ඔබේ ගෙදර ගැන දැන් ඔබ හිතන්න. ඔබේ ගෙදර ගැන හිතනකොට ඔබට හිතෙන්නේ මොකද්ද? ඔබට හිතෙන්නේ දැන් පේන දැන් තියෙන ගෙදරේ ඔබට හිතෙන්නේ කියලානේ. ඇත්තටම ඔබට දැන් මතක් වෙන්නේ දැන් තියෙන ගෙදරද? ඔබට දැන් හිතට පේන්නේ දැන් තියෙන ගෙදර නම් ඔබට කියන්න පුළුවන් වෙන ඕන දැන් ගෙදර ඉස්සරහා කවුද ඉන්නේ කියලා. ඔබට කියන්න පුළුවන්කම තියෙන ඕන ගෙදර ඉස්සරහා දැන් වාහනයක් තියෙද නැද්ද කියලා. පුළුවන්ද කියන්න? ඔබට කියන්න බෑනේ. ඔබේ දරුව ගැන සිහිපත් කරන්න, ළඟම ඥාතිවරයෙක් ගැන මතක් කරගන්න. ඔබ මේ සිහිපත් කරන්නේ ඇත්තටම ඒ ඥාතිවරයද? ඔබ ඇත්තටම සිහිපත් කරන්නේ දැන් ඉන්න ඥාතිවරය නම් ඔබට යා දැන් මොකක්ද ඇඳගෙන ඉන්නේ, මොන පාට ඇඳුමක්ද, දැන් යා මොකක්ද කරන්නේ කියලා ඔබට කියන්න පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන්ද කියන්න? ඔබට කියන්න බෑ. එහෙනම් ඔබට දැන් යමක් මතක් වෙනකොට මොකක්ද ඇත්තටම මතක් වෙන්නේ? ඔබට දැන් මතක් වෙන්නේ අතීතයේ ඔබ දැකපුහපු දේවල් පිළිබඳව නිරුද්ධ වෙච්ච එක, ඒක සීස් වෙච්ච එක තමයි ඔබට දැන් මතක් වෙන්නේ. ඇත්තට මේ සැබෑ සිද්ධිය නෙවෙයි මතක් වෙන්නේ. මොකද්ද මතක් වෙන්නේ? අපිම අපේ මනස මයින්ඩ් එකම අපි රීඩ් කරනවා. ඒකම තමයි අනිත් පැත්තට යද්දිත් පින්නතුන හොඳ පැත්ත ටික. අපි කැමති දේවල් අකමැති දේවල් ගන්න බලන්න. යම් කිසි කෙනෙක් ඔබට බැනපු කෙනෙක් ගැන මතක් කරගන්න බලන්න. ඔබට හරි ඔබගේ ළඟම ඥාතියෙකුට හරි ලොකු හතුරුකමක් කරපු කෙනෙක් ගැන මතක් කරන්න බලන්න. මතක් වෙනකොටම ඔබට මොකද්ද මතක් වෙන්නේ? ඔබේ හිතට මොකද්ද වෙන්නේ? ඔව් ටිකක් අමනාපයක් නේ දෙන්නේ. ඒක නෑ බැරි වෙලත් මෙදෙන්ට ආවොත්. ඔයි මෝනේ තියෙන ලක්ෂණ නෑනේ. ඇයි පින්නතුනේ ඒකට හේතුව? ඒකට හේතුව තමයි ඔබ වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. ඔබේ අතීතයේ කරපු සිද්ධිය තුල ඔබ ජීවත් වෙන්නේ. ඒක තමයි මේක නට දැන් අමතකයි. නමුත් ඔබ තාම අතීත අත්දැකීම් ඉන්නේ. වැඩි දෙයක් ඕනේ ඔබේ දැන් මියගිය මෑණියන් මතක් කරනකොට. ඔබට මොකක්ද ඇත්තටම මතක් වෙන්නේ? ඔව් ඔබට මතක් වෙන්නේ අම්ම ඇඳේ ඉන්න හැටි නේද? ඔබට වතුර ගේන්නේ කියලා කියපු හැටි, මේක පූජා කරන්නේ කියලා කියපු හැටි, ඒ දේවල් ටික තමයි මතක් වෙන්නේ. ඇත්තටම ඒ දේවල් මතක් වෙනකොට ඒ දේවල් මේ විශ්වයේ කිසිම තැනක නැහැ. ඒ මතක් වෙනවා කියලා කියන අපේම මයින්ඩ් එක අපිම රීඩ් කරන එක. පින්නතුනේ ඒ මියගිය අම්මා විතරක් නෙවෙයි. ඔබ දැන් ඔබට දැනට රූපය 60 රූපයක් වෙනවා නම් ඒකත් වර්තමාන එකක් නෙවෙයි පින්නතුනේ. දැන් ඔබ හිතන්න පුළුවන් මේ සාමීන් වහන්සේ දෙස මම මේ මොහොතේ බලාගෙන ඉන්නේ කියලානේ. නමුත් පින්නතුනේ ඒක එහෙම නෙවෙයි. ඔබ මේ සාමීන් වහන්සේ කෙනෙක් කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඇහැින් නෙවෙයි, මනසින්. ඇහෙන් ඔබ ඒක හඳුනා ගන්නකොට ඇහි අර මුල් එක්ස්පීරියන්ස් එක සීස් වෙලා අවසන්. නමුත් හිත ඉතාම වේගවත් නිසා අපට මේක පේන්නේ නැහැ. ඒ නිසා දුකෙන් නිදහස් වෙන කැමති නම් මෙන්න මේ මුලාව අපි දුරු කරන්නට ඕන. මේක තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගත්තොත් පින්නතුනි අපට මේ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ මොහොතේම අර බැනපු අයග ඔක්කොම බැනුම් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ මොහොතේම තමන්ගේ හිතේ යම් කිසි කෙනෙක් දැකලා අප්‍රසාදයක් ඇති වෙන ඔක්කොම ටික මේ මොහොතේම අවසන් කරන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔබේ ඇහැ ඉදිරියට ඔබ ඉතාම ආදරය කරන කෙනෙකුට ලොකු අනතුරක් වෙනවා නම්, ලෙඩ රෝගයක්, ලොකු අනතුරක්, මරණයක් වෙද්දී අන්න ඒ දුකිනුත් ඔබට මේ මොහොතම නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි ධර්මයේ අපි කියනවා visible results immediately effective කියලා. අපි සවාකාතෝ පාඩේ කියනකොට නිතර මේක කියනවනේ. පින්නතුනි ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව බලන්න ඕන නම් අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න ඕන. ඉම්පර්මනන්ස් එක රිෆ්ලෙක්ට් කරන්න ඕන. ඒ මොහොතේම පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. යම් කිසි වෙලාවක අපි මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නවා නම් ඒ ඉන්න මොහොතේ අපි මේ දුක් ටිකෙන් නිදහස් වෙලින්. යම් කිසි වෙලාවක සතිමත් බව නැති වුණොත් නැති වෙච්ච ගමන්ම අර මඩගොඩට වැටෙනවා අපි. මඩගොඩේ වැටුනොත් නිකන් බේරෙන්න බෑ, මඩ ගාගෙනම තමයි නැකිරින්න වෙන්නේ. පින්නොතින මඩගොඩ කියන්නේ මොකද්ද? මඩගොඩ කියන්නේ අර අතීතය අපි ඇහෙන් දැකලා කනෙන් අහලා තියෙන දේවල් මතක් කරනකොට ඒව ඒ විදිහටම තියෙනවායි කියලා හිතන ස්වභාවය. මෙන්න මේකයි මඩගොඩ කියලා කියන්නේ. බුදුදහමේ සියලුම ඉගැන්වීම් කරන්නේ මෙන්න මේ මඩගොඩෙන් අපට නික්මෙලෙන්න. හරියට මඩෙන් ඉහළට නැගිලෙන නෙළුම් මලක් වගේ, මහනෙල් මලක් වගේ අපි මේ ලෝකයේ තුල ලෝකේ නැමැති මඩගොඩේ ඉඳගෙන ඒ මොහොතේම අපට ලෝකය මඩෙන් නික්මෙන්න පුළුවන්. හැබැයි අපි ලෝකයේ තුල තමයි ජීවත් වෙන, අනෙක් මිනිසුත් එක්ක ඉන්නේ. අනෙක් මිනිසු හිතන් ඉන්නේ ඒ කට්ටියත් එක්කම ඉන්නේ කියලා. ඇයි ඒකට හේතුව? අනිත් මිනිස්සු කන බොන කෑම ටික අපි ගන්නෙ, අනිත් අය යන විදියට වාහනේ පාර යන්නේ, ඔක්කොම මේ වගේ පේන්නේ අර මල මඩගොඩේ තියෙන වගේ. නමුත් මනසින් අපි අනිත්යට වඩා ඉහළින් ඉන්නේ. පින්නතුනි මෙන්න මේ අවබෝධය තමයි බුදුදහමෙන් අපට දෙන්නේ. ඒ ධර්ම තේරුම් ගත්තොත් ඔබ තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනා වෙන්නේ. ඔබ මේ ලෝකේ මේ කාලෙ ඉපදුනේ ඇයි? ඔබ මෙවැනි කාලයක මනස් ලෝකේ ඉපදුනේ ඇයි? ඔබ ඉපදුනේ වෙන මියාතාරකව අවබෝධ කරගන්න. හිතන්නේ ඔබ දරුවෙක් හදලා ලොකු විශ්වවිද්‍යාලයකට යවලා මගේ දරුවා මගේ දුව පුතා ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කියලා ආඩම්බර වෙන්න ලකුණු එකතු කරගන්න නෙවෙයි ඔබ ඉපදුනේ. ඔබ ඉපදුනේ ඒ දරුවන්ට හොඳට උගන්වන්න, ඩොක්ටරේට් එක දක්වාම උගන්වන්න. ඩොක්ටරේට් එකක් නෙමෙයි දෙකක්ම ආරම්භ දෙන දරුවට කොහොම හරි. හැබැයි ඒක නොදෙවෙන විදියට ඔබ ධර්මයෙන් ඉදිරියට යන්නට ඕන. දැන් ශ්‍රී ලංකාවේ නම් අලුත්ම ක්‍රමය තමයි ඩොක්ටරේට්ස් දෙකක් ගන්නවා දැන්. අලුත්ම ක්‍රමයක. මෙහෙනම් කොහමද දන්නේ? පින්නතුනි ඒ මට්ටමටම ඉගෙන ගන්න ඕන අපි. වරදක් නැහැ ඒක. හැබැයි පින්නතුනි ධර්මයේ ළඟදී අපි අඩක්ස වෙන්න බෑ. අපි ලෝකෙමේ ඉහළම විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන අපි ධර්මයේ ළඟදී අපි පොඩි දරුවන් වෙන්න බෑ අපට. ධර්මයේ ළඟදීත් අපි ඒ ඉහළම දක්ෂතාවය අපි පෙන්වන්න ඕන. නැත්තම් පින්නතුනි අපි ලැබපු උපාධියෙන් ඒ විශ්වවිද්‍යාලයට නම්බුවක් වෙන්නේ නැහැ. දැන් අපි බොහෝ විට අපි ගිහපු කොලෙජ් එක යුනිවර්සිටි අපේ වාහනේ පිටිපස්සේ ගහනවනේ. ඈ පෙන්නන්නත් එකනේ. හැබැයි පින්නතුනි ඔබ ඉහළ මට්ටමට කෙනෙක් ආවොතින් ඔබ ඉස්කෝලේ බැනර් එක ඔබේ වාහනේ ගහන්න ඕනේ නැහැ. ඔබේ පින්තූරය අපේ විශ්වවිද්‍යාලේ ගහනවා. දැන් ඔබ හරියට ලංකාවේ හිටිය ලක්ෂ්මණ කදිරගාමර කියලා ඇමතිවරේ. ඔහුගේ පිළිරුව ඔහුගේ පින්තූරයක් ඔක්ස්ෆර්ඩ් එකේ ගැහුවා. පින්නතුනි ඒ මට්ටමට අපි ඒක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ධර්මයේ තුලත් පින්නතුනි මෙන්න මේ දක්ෂතාවය අපි ඇති කරගන්නට ඕන. ඒ නිසා පින්නතුනි ධර්මයේ ඊටාම සියුම් කාරණා අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මෙන්න මේ යථාර්ථය මෙන්න මේ ධර්මයේ තියෙන ඊටාම ගැඹුරු කරුණු තේරුම් ගන්නයි පින්නතුනි අපට මේ බුද්ධිය ලැබුණේ. උපාධියක් අරගෙන මාසිකව වැටුපක් උපයන විතරක් නෙවෙයි. ඊට වඩා ලොකු කාර්යභාරයක් අපේ ජීවිතය තුල තියෙනවා. Okay, dear friends in the Dhamma, today we are gathering here for a special meritorious act, doing some merits, acquiring some meritorious thoughts in our mind. We prepare the situation, environment for our beloved mom to rejoice with these merits. That is the thing that we are doing here. Especially we are discussing Buddha's message. Would explain, as you explained before, would explain the suffering and the cessation of suffering. This is the main doctrine in Buddhism. One day Buddha says, I explain to the world only two things, which are suffering and the cessation of suffering. The foundation of all Buddhist doctrines is that suffering and the cessation of suffering. What is the suffering? Suffering can be divided into two, normal suffering and the noble truth of suffering. It is very important. Ordinary people can understand very simple suffering, that aging is suffering, decay is suffering, sickness is suffering, death is suffering. That can be understood by any person, but the noble truth of suffering is not like that. it is different according to Buddhism. What is the noble truth of suffering? When we experience something, if we think that it is outside, that is the suffering. That is the noble truth of suffering. When we look at something, we think this is a person, this is a thing. We think it is the nature of the outside things or persons. But actually we create the things and persons inside. For example, when you look at someone, you may say that this is my friend. When his father sees him, father says that this is my son. When Mrs. Nirosha sees your brother, you think that this is my Malli. When a lion is here, when that lion sees this person, he may think that this is a good diet for my dinner. This is not a person, this is not a son or brother for lion. Actually, we create the persons and things according to our mental condition, present mental conditions. It is not the real thing outside. In the outside, there are only four fundamental elements. Earth element, water elements, fire elements, and wind elements, and space. These are the things in outside, but we create the persons and things according to our mental conditions. It is not the real thing in outside. When you look at this wall, you may think that this is the wall. Actually, this is the wall for your mental conditions. When there is a ghost here, this is not a wall for him. He can go through the wall. This wall is made by our mental condition, present mental condition. In the conventional truth, there are some material things outside. Actually, we should understand, Buddhism has explained two truths, conventional truth and ultimate truth. According to conventional truth, there are persons and things outside. But when we go to the higher level, supramundane level, ultimate truth, there are no ready-made things outside. Every moment we create persons and things outside. When you look at someone, when you remember that person's good activities, you think that this is a good person. Suddenly you remember his misbehavior. Then you think that this is a bad person. Actually, this is the nature of our mind. Always we create something outside according to our present mental condition. If we can reflect on this reality, our mind is not fixed in outside. As soon as we experience something through our senses, suddenly we look at inside. Other people, not only ordinary people, but all scientists and other educators, all people look at outside. But we Buddha's followers, we look at inside when we experience something. It doesn't mean that we don't respond others. Actually, we respond others. But as soon as we experience something, we look at inside, what happens to my mind and body. Then we can understand the nature of our mind. When we look at something, suddenly we take care of our mind. Buddha says, how we take care of our mind? We always take care of everything. Our children, our physical body, our vehicle. We take care of everything except mind. But Buddha says, you should understand real enemies in your life. Real enemies are not outside. The real enemy is ignorance or delusion. What is the delusion? When we look at something, when we hear something, when we smell something, when we taste something, when we touch something, when we think something, we think that person not in is outside. It doesn't mean that there is nothing outside. There is something outside, but that thing or person alive at the present moment according to our present mental condition. If we can understand this reality, we find what we should practice to realize this reality. According to Buddhism, the highest doctrine that we have to practice to overcome suffering is mindfulness. Here, you know, you have heard sometimes a lot of psychiatrists and counselors recommended to practice mindfulness and loving kindness to overcome stress. For stress management, a lot of psychiatrists recommended to practice especially mindfulness. What do they say? They always say to practice mindfulness, they say that forget your past, forget your future, keep your mind in the present moment. It is Buddhism? Is it Buddhism? Sometimes you also think that this is Buddhism, but this is not Buddhism. Even though Buddha has explained practicing mindfulness, Buddhism never says us to forget something. Why is that? When we practice mindfulness, our memory gradually increases. We can remember everything in our life from birth when we develop our mindfulness. Not only from birth, but we can remember everything which happened when we were in mother's womb. Not only that, when we practice mindfulness, the highest level, we can remember more than 500 past lives. This is the nature of practicing mindfulness. But Buddhism has not only explained mindfulness, but mindful meditation. Other people explain only mindfulness. That is why they say, keep your mind in the present moment, forget your past and future. Actually, if it is true, animals are the fortunate people in the world. They are the happiest people in the world. What is the reason? They don't remember their past or future. They live in the present moment. Actually, this is not Buddhism. Why is that? Buddhism has explained not only mindfulness, Buddhism explains mindful meditation, Satipatthana Bhavana. Not only living in the present moment, we reflect on what happens to my mind at the moment. When we look at something, when we hear something, when we experience something, suddenly we have in the primary level only primary experience. When we recognize something, actually five senses have seized. When we experience something, the first experience has ceased when we recognize something through our mind. If we have this understanding, as soon as we experience something, we look at inside. We understand, we realize, we reflect on impermanence. What is the impermanence that Buddhism says? Ordinary people say that impermanence is like changing. But changing and impermanence are different. Your intelligence, this is the place you can show your intelligence. This is the place you can show your intelligence. Where is that? What is that? Understanding difference between impermanence and changing. Impermanence is easy to understand. Anybody can realize, anybody can understand changing. Everything is subject to change. That is very easy to understand. We don't need the Buddha to understand this reality. But impermanence is not like that. What is the impermanence? Impermanence means whatever we experience at the moment, that experience arises at the moment, according to our present mental conditions, with several reasons, with several conditions. For example, when you look at something, there are several reasons are together. Lights, your attention, consciousness, forms, your eye, all of them should be together. Then you can experience something through your eyes. That experience doesn't belong to anything. For example, this sound. This sound happens because of these fingers. But this sound doesn't belong to these fingers. Anybody can understand these fingers are subject to change. These fingers are subject to decay. It is not difficult to understand. It is changing. But what is that impermanence? Impermanence means this sound arises at the moment with some conditions. This sound doesn't belong to any condition, but this sound doesn't arise when those conditions are not here. Because of these conditions, sound arises, but this sound doesn't belong to any object, any condition. That is the nature of impermanence that Buddhism has explained. When we look at something, that experience doesn't belong to external object. That experience doesn't belong to even my eyes. That experience doesn't belong to even my consciousness. But without those conditions, I can't see anything. Because of conditions, that scene arises. But without these conditions, we have no scene. But these scenes doesn't belong to anything. Our entire experience that we receive through our six senses is like that. If we can understand this reality, actually we are so fortunate, then we can show our intelligence, our wisdom. If we have this understanding, as soon as we experience something, we look at inside, we reflect on impermanence. When we reflect on impermanence, our mind is not fixed in outside. This is the real liberation. This is the real freedom. How do we make a freedom? If we can escape our mind not to fall outside, that is the real liberation. Even though we are well educated, although we are very rich, actually we have no real freedom. Why is that? We depend on outside. Any person or thing can disturb our peace of mind. When outside people change the environment, they can make us angry. Because we depend on outside. Buddhism explained the way how we liberate. Our liberation depends on decreasing ignorance. If we want to overcome ignorance, we have to live in the present moment. Not only living in the present moment, concentrating our mind in the present moment, we should reflect on impermanence which happens to our life. All senses, we have six senses, internal senses or spheres and external objects. All of those things are impermanent. What is the meaning of impermanence? That those are not ready-made things. Always we create, we make those things. In our spiritual world, in the supramundane level, we have nothing to catch as ready-made things. You always create something according to present mental conditions. When your mind is ignorant, you are suffering because you depend on outside. If you have awareness to look at inside, it means you don't depend on outside. It doesn't mean that you are not sensitive. Actually, you are so sensitive, you respond others, but always you look at inside. Like when you go to the mirror, every day you go to the mirror, in the bathroom, restroom, you look at your figure in the mirror. As soon as you look at the mirror, you think you are inside. You never keep your hand to the mirror. If you want to comb your hair, your comb is here. Like that. When we experience something, we don't blame others. We don't criticize others. We look at inside. This is the path Buddha explained. If we have this understanding, first of all, we should gain this knowledge. Knowledge is very important. Without knowledge, we have nothing to practice. First of all, Buddha says, before you start your spiritual journey, your deliverance path, you should understand what you have to practice, what is the destination. When you are going to a new place, never you have been there, first of all, what you do? You find the address or you search it in Google. Then you start your journey. Like that, Buddha says, I proclaim the liberation from suffering for those who know the Dhamma, who see the Dhamma. Buddha says, I proclaim the liberation from suffering for those who know the path, who see the path. This is the path. If we know this path actually, then who is our best friend? Yes, our best friend will be mindfulness. Whenever we are away from mindfulness, it means anybody can disturb our peace of mind. Anybody can steal our inner qualities. Whenever we are away from mindfulness. That is why Buddha says, whenever you are in mindfulness, it means you are in the field of the Buddha. Or you are in the field of your parents. When you are in your parents' field, you have a refuge. You have a safety. Whenever you are away from mindfulness, it means, where are you? Yes, you are in the field of the Mara or devil. Then he can control you. He can change you. He can disturb your peace of mind. All Buddhist doctrines focus on practicing mindfulness and mindful meditation. That is why we always explain that our skillfulness depends on mindfulness. When we have mindfulness, we have not only mindfulness, we try to concentrate our mind in the present moment using some wholesome objects such as loving kindness, breathing. These are the techniques that we can use to concentrate our mind. That is why we say always, our GPA, grade point average, is the duration of our concentration. If you want to increase your GPA, please try to keep your attention in the present moment, practicing concentration meditation. This is the place that you can show your skillfulness. Little by little, please try to increase your concentration. Practicing loving kindness meditation, breathing meditation, those are the techniques that we can use to increase our concentration. Not only GPA, Buddhism says, but IQ too. What is Buddhist IQ? Intelligence quotient. The duration of reflecting on impermanence. If you can increase the duration of reflecting on impermanence, it means your IQ is very high. You know, there are people who have high GPA and IQ, but sometimes they are suffering. They are unhappy. What is the reason? Even though their GPA and IQ is very high, their mind is polluted with anger, desire, and ignorance. But Buddhist GPA and IQ focus on getting rid of ignorance. When we are away from ignorance, it means we completely depend on wisdom. At the moment, nobody can disturb our peace of mind. This message doesn't belong to Buddhist. This message belongs to those who are intelligent, who are wise. If you want to show your skillfulness, your intelligence, wisdom, this is the real place that you can show your skills. How do we show our skills? Increase in the duration of concentration and reflecting on impermanence. What is the foundation of all these qualities? The foundation is mindfulness. What is the mindfulness? Awareness of our body and mind. Always we keep our attention to our body and mind. We do everything mindfully. Actually, if we can understand this message, we are so fortunate, then we are hurry to get the results throughout practicing this message. Then our energy, our strength gradually increases. Not only that, on the other side, when we see the results, then we can see that immediate results, visible results in this life. Because nobody can disturb our peace of mind. We depend on insight. Then we have freedom. Then we have happiness. Then we depend on insight. It means our happiness gradually increases. Then we have confidence in Buddha's enlightenment. It doesn't mean that we should respect or we should worship the Buddha. Buddha never asked us to worship or respect him. Buddha says, if you respect me, the way that you can pay gratitude to me is that listening to this message and practice this message and please try to get the results in your life. Then you don't need to depend on even the Buddha. Because Buddha discovered the world reality. Buddha says this message doesn't belong to even Buddha. Buddha realized discovery. It is not a creation. Buddhism is not a creation. It is a discovery. Buddha says very clearly, a Buddha appears or not in the world. This reality is forever. We respect Buddha because he realized by himself. That is why we respect him. But we can experience by ourselves in this reality. Actually, day by day, if we can go forward in this path, we give the priority to listening to this message and practice this message. It means we make a refuge. Buddha says, Atta Deepa Bhikkhave Virasata Saranana Anisarana. Dwell with yourself as an island, as a refuge, with no other refuge. Dhamma Deepa Bhikkhave Virasata Dhamma Saranana Anisarana. Dwell with yourself, with the Dhamma, with no other refuge. How do we make a refuge in our mind? We should add mindfulness to our mind. Without mindfulness, mind without mindfulness is the worst enemy in the world. Mind with mindfulness is the best friend. If you believe this reality, day by day, you develop your mindfulness. It means you do everything with the awareness of your body and mind. It means day by day, we go forward. As the result of practicing this path, when we don't depend on outside, we don't suffer when we go into old age, sickness, death. Because we don't depend on material things. We depend on inside mind and wisdom. This is the path Buddha has explained. This is the place where you can check your intelligence. This is the place where you can check your skillfulness. And this is the path that Buddha has explained for his 45 years for the people in the world with a kind heart. මේ අවස්ථාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ඉතාම සරලව අපි සාකච්ඡා කළා. පින්තුනි, අපි මේ වගේ අවස්ථාවකදී ඒ මෑණියන්ගෙන් එන දුක උනත් අපි දුකෙන් නිදහස් වෙනට මේ මොහොතේම අපට පුළුවන්. ඇත්තටම ඔබ අම්ම වෙනුවෙන් කඳුලක් හලනවා නම් හලන්නේ ඇයි? ඔබ අම්ම මැරුණා කියලා හිතලා නැත්තම් අම්මින කාලේ ඉඳපු දුක ගැන කල්පනා කරලා. ඇත්තටම ඔබ අම්ම දැන් ඉපදෙලා ඉන්න තැන දකිනවා නම් ඔබ අඬන්නේ ගන්නේ සිනාසය සමානලා. මේ අම්ම දුකෙන් නිදහස් වෙලාම හොඳ ආත්මභාවයක් ලබලා ඉන්න තැන ගැන ඔබ දැක්වතින් ඔබ අඬනවනේ සිනාසය යෝග. ඔබ කවදාවත් ආයි අම්මා මේ ගෙදරට එන්නේ කියලා කියන්නේ නැහැ. ඇයි අම්මා මීට වඩා හොඳ තැනට අම්මා ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි ඔබ හුඟා සතුට යන්නේ අම්මා නිසා අපි සසරට සුගතිගාමී වෙන්න හුඟාක් පින්කම් කරගත්ත නේද කියලා ඔබට සතුට වෙන්න පුළුවන්. ඔබට අද විතරක් නෙවෙයි ඔබ ජීවත් වෙනකම් ජීවිත කාලයම ඒ අම්මට සලකපු සැලකිල්ල ඔබ හැමදාම හිතන්න. අම්මා නැතුණා කියලා අම්මා නැතුණා කියන සිද්ධි විතරක් හිතන්න එපා. අම්මා ජීවත් ඉන්න කාලේ අපි මේ වගේ උපස්ථාන කළේ මේ වගේ අම්මට කැවුවේ මේ වගේ යාමට වතුර දුන්නේ එහෙම කියලා ඔබ නිතරම හිතන්න. එහෙම හිතන හැම මොහොතකම ඔබ නැවත අම්මට දෑතින් උපස්ථාන කරන වගේ මේ පින ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා ඒ අම්මා වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් ඉහළම යුතුයකම ඔබ ඊටාම ලස්සනට කළා. ඉතින් ඒ ගැන මේ දරුවන්ට ආශිර්වාදයක් වගේම මේ රැස් වෙච්ච හැම දිනාට මේක ආදර්ශයක්. ඉතින් ඒ මෑණියන්ගේ සහෝදරයෙම තිරින්නවා තව සහෝදරියෝ ඉන්නවා. ඉතින් ඒ හැම දිනාටම තමන්ගේ ආදරණීය සහෝදරිය ගැන හිතන සතුට වෙන පුළුවන්. ඊටාම අහිංසක ගුණවත් ජීවිතයක් ගත කළා. ඉතින් ඒ නිසාම ස්වාමීන් වහන්සේලාගේ බොහෝ ආදරය කරුණාවට එය පාත්‍ර වුණා. ඉතින් ස්වාමීන් වහන්සේලා නිතර ඇවිල්ලා බලල ගියා. පිරිත් ආදිය දේශනා කළා. තමන්ට ලැබෙන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේට දෙන්න කියලා තමන්ගේ දෑතින් දුන්නා. ඉතින් ඒ වගේ හොඳ හිතක් හොඳ හදවතක් තියෙන චම්ම කෙනෙක්. ඉතින් ඒ අම්මා අවසන් මොහොත දක්වාම හොඳ සිහියෙන් කාලය ගත කළා. ඉතින් ඔබත් පුළුවන් තරම් කුසල වඩන්න. අපි හැමදාම මේ වගේ කායිකව නිරෝගී ඉන්නවා කියලා බෑ අපට හිතන්න. නමුත් කායිකව අපි රෝගී වුණත් මානසිකව රෝගී නොවන විදිහට හොඳ මනසක් අපි හදා ගන්නට ඕන. අපි කායිකව අපි කොච්චර උත්සාහ කළත් අපට මහලු වෙන එක නවත්තන්න බෑ. නමුත් අපට එකක් කරන්න පුළුවන්. හිත මහලු වෙන එක වළක්වන්න පුළුවන්. හිත ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන්. අන්න ඒකටයි මාර්ගයේ බුදුහමෝ දේශනා කළේ. ඒ නිසා මහලු වෙන, ලෙඩ වෙන, දිරාවටපත් වෙන ලෝකයේ භෞතික ලෝකයේ තුල ලෙඩ නොවෙන, මහලු නොවෙන, මරණයටපත් නොවෙන හොඳ ලස්සන හිතක් හදාගන්න. ඒ සඳහා හැකිතාක් දුරට දන් දෙන්න, සිල් රැකෙන්න, ටිකෙන් ටික නමුත් භාවනා කරන්න, මෛත්‍රී භාවනාවෙන් පටන් ගන්න, සීල සත්‍ය සුවපත් වේවා කියලා ටිකෙන් ටික ප්‍රාර්ථනා කළා. ඒ ඇති කරගන්න සමාධිමත් හිතම අනිත්‍ය මෙනෙහි කරන්න යොදන්න පින්නතුනි. දවසට එක විනාඩියක් හරි ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි කියලා බලන්න. අනිත්‍යය කියන්නේ මොකද්ද? මේ ඇස, මේ මොහොතේ හැටගන්න ඇස. ඇස කියන්නේ මේ පේන ෆිසිකල් අය එක නෙවෙයි. And the ability of seeing. ඒ බැලීමේ ශක්තියටයි ඇස කියලා කියන්නේ. ඒ ඇස දිගටම එකට තියෙන දෙයක් නෙවෙයි. හරියට අර ගංගාවක් දියැලක වතුර නිතරම මූ වෙනා වගේ නිතරම මේ ඇස හටගෙන නිරුද්ධ වෙන ඇසක් මේ තියෙන්නේ. ඒක ඇහැ විතරක් හටගෙන නිරුද්ධ වෙන්නේ නැහැ. ඊට අදාළ තව හේතු ගානක් එකටම හට ගන්නවා. ඇහැ සජීවි වෙන්නේ රූපයක් තියෙන්නට ඕන, කොන්ෂස්නස් එක තියෙන්නට ඕන, ඇටෙන්ෂන් එක තියෙන්නට ඕන. මේ වගේ හේතු ගානක් එකතු වෙන තමයි ඇහැ කියන කාරණේ නිර්මාණය වෙන්නේ. දැන් මෙතන සම්පූර්ණයෙන්ම අන්ධකාර නම් ඔබ ඇහැ අරගෙන හිටියත් ඒ වෙලාවේ ඔබට ඇහැ නැහැ. ඔබට කොච්චර අහන්න පුළුවන් හඬක් තිබුණත් දැන් මේ වෙලාව හුඟක් වහන හැමේ ගියා. නමුත් ඒ කිසිම ශබ්දයක් ඔබේ ලෝකෙට ආවේ නැහැ. ඔබේ ලෝකෙට ආන්නේ බණ ටික විතරයි. කනට ඒ ශබ්දයාවට ඔබේ අභ්‍යන්තර ලෝකෙට ඒක ගියේ නැහැ. ඒක යන්නේ පින්නතුන අවධානයත් එක්ක. ඒ යන එකත් ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි, ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මෙන්න මේ දර්ශනය ඔබ ලැබුවොත් තමයි පින්නතුන ඔබට සැබෑ නිදහස ලැබෙන්නේ. ඔබ එදාට තමයි මේ ලෝකේ කුරුල්ලෙක් වගේ බරක් නැති පුද්ගලෙක් බවට පත් වෙන්නේ. අද අපි මහා බරක් ඉසේ දරාගෙන ඉන්නේ. බැනපු අයගේ බරට එකයි, හොඳ කරපු අයගේ බරට එකයි, ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි එහෙම යන්නේ. හැබැයි අද දෙක වනවන ගියත් ওই මහා බරක් ඔබ ඔළුවේ තියාගෙන ඉන්නේ. ඔබ හිතන මං හරිය සැහැල්ලුයි කියලා. නමුත් ඔබ සැහැල්ලුවේ නෙවෙයි. බුදුහාම දේශනා කළේ ওই මහා බර බිමින් තියන කියලා. මහා බර බිමින් තියනවා කියන්නේ අවිද්‍යාව බිමින් තියනවා කියන එක. අවිද්‍යාව බිමින් තියන කොහොමද? අනිත්‍යතාවය මෙනෙහි කිරීම. පුලුවන් තරම් අනිත්‍ය වඩන්න. කෙනෙකුට මේ අනිත්‍ය වැඩිම ආනිසංසය නිසාම ඔබ මේ ජීවිතයේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවත් හුඟා දේවල් ඉෂ්ට වෙනවා. මේක ඉහළම කුසලයක් හින්දා ඒක. ඔබ සාමාන්‍ය දානයක් දීලා කෙනෙකුට අසරණකට උදව්වක් කරලා ලබන වගේ කුසලයක් නෙවෙයි මේක. ඊට වඩා ප්‍රබල කුසලයක් තමයි මේ සමත විදර්ශනා දෙකෙන් කරන කුසලේ. ඒ කුසලයේ විසින් ඔබට මේ ලෝකයේ වශයෙන් ලබාගෙන පුළුවන් ඉහළම බෙනිෆිට්ස් ටික ඔබට ලබා දෙන. ඒක කර්මයේ සිද්ධාන්තයක්. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. අදෘශ්‍යමාන දෙවි කෙනෙක් හෝ නැත්නම් වෙනත් අමනුෂ්‍යයෙක් කරන දෙයක් නෙවෙයි. ඒක මේ කර්මයේ විසින් මේක කර්ම තියරිය ලක්ෂණයක්. ඒ නිසා ධර්මයේ හැසිරීම මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නටවත් මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කිරීමක් වශයෙන් විතරක් කරන දෙයක් නෙවෙයි මේ ධර්ම කියලා කියන්නේ. මේ ධර්ම කියලා කියන්නේ සම්පූර්ණම පින්තුනේ මේ මොහොතේම දුකෙන් නිදහසන කරන දෙයක්. මේ මොහොතේම ඔබට කෙනෙක් බණිනවා නම් ඒ බණින එකේ නිදහසන කියන ධර්මයක් මේක. මේ මොහොතේම ඔබේ ඇස් ඉදිරිපිට ඔබ ඊටාම කැමති කෙනා මරණයටපත් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් ඔබේ ජීවිතය තුළ වෙනවා. ඔබ කැමති වෙන අය බොහෝ දෙනෙක් ඔබේ ඇස් ඉදිරිපිටදීම මරණයටපත් වෙනවා. ඔබේ අම්මා මිය ගියා වගේ. ඔබට ඔබේ මරණය විතරක් නෙමෙයි දුකක් වෙන්නේ. ඔබේ ඥාතීන් හුඟ දෙනෙකුගේ මළගෙවලට ඔබට සහභාගී වෙන්න වෙනවා. ඒ හැම තැනදීම ඔබට අඬන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මොකද්ද? මෙන්න මේ අඬන්න කඳුළු එකතු කිරීම අඩු කරන එක. අපේ නෙතට එන කඳුළු ටිකෙන් අපේ පිස දාන්නයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ පිනතුනේ සාමාන්‍ය දුකක් විතරක් නෙවෙයි ඒකෙන් නැති වෙන්නේ. කිසාගෞතමී පටාචාරා වගේ අය එක දවසේ මරණ හතට වෙච්ච අය. බන්දුල මල්ලිකාව කියන්නේ එක දවසේ මරණ 33ක් වෙච්ච කෙනෙක්. තමගේ දරුවෝ 32 දෙනෙක් හිටියේ නිවුලු දරුවන් සහිතව. තමගේ ස්වාමියාත් එක්ක 33 දෙනෙක් යුද බිමේදී ජීවිතක්ෂයට පත් වුණා. ඒ සිද්ධිය දිවත් වෙනතුනේ දුකට පත් වුණේ නැහැ. ඔබට නම් ඇතැම් විට ඔබ වැටේ කලන්තේ දාලා ඔබට කලන්තෙන් ගොඩ ගන්න ඇතැම් විට දවස් ගණනක් යයි. ඔබට ප්‍රවෘත්තිය ගන්න. වෙනතුනේ මේ සිද්ධිය හරී තාම අවදියෙන් ඉතාම සිහියෙන් මේ අවසන් කටයුතු කළාය. ඒකලේ ධනයෙන් ශක්තියෙන්වත් අධ්‍යාපනයෙන් ලැබු ශක්තියෙන්වත් නෙවෙයි. පිරිස් බලයේ ශක්තියකින්වත් නෙවෙයි ශක්තිය ලැබුණේ කොමකින්ද? ඒක ලැබුණේ මේ ධර්මයෙන්. මේ ධර්මයේ හැසිරීලා. පින්නතුනේ මේ ධර්මයෙන් ඔබට ලබා දෙන වාසිය හිතන්න එපා. දරුවා විභාගයෙන් පාස් කරන්න, අසනීප වෙච්ච කෙනා සනීප කරන්න, ඒ වගේ සුළු දෙයකටයි කියලා පින්නතුනේ. ඒ වගේ සරල දෙයකට නෙවෙයි මේ ධර්ම තියෙන්නේ. මේ ධර්ම තියෙන්නේ පින්නතුනේ ඔබ ඊටාම ආදරය කරන කෙනා නොකරපු වරදකට ඔබේ දැස ඉදිරිපිට දීම යම් කිසි කෙනෙක් කෑලි කෑලි වලට කපද්දී මේ පැත්තෙන් ඒ දුක් ටික නොවන විදිහේ ආධ්‍යාත්මයක් හදාගන්න දහමක් මේ තියෙන්නේ. ඒ නිසා අන්න ඒ තරම් ඉහළම රිසල්ට් එකක් ඔබට මේ දහම තුලින් දෙන ඔබ ශක්තිමත් කරන ඔබේ පර්සනලිටි හදනවා. ඒකෙන් කියන්නේ ඔබ අසංවේදී පුද්ගලයෙක් කියලා. ඒකෙන් කියන්නේ ඔබ අකෘතඥ කෙනෙක් කියලා. ඔබ තමයි කෘතඥම කෙනා එදාට. ඇයි ඒ? ඒ මරණයට පත් වෙන කෙනා මැරෙන්න කලින් ඔබ එයා සුගතිගාමි වෙන ඔබ උදව් කළා තියෙන යාට. අද ඔබ ඒ උදව්ව කළා නැත්තේ. අද ඔබ කළා තියෙන්නේ ඥාතීන්ට උගන්ලා ඇති, ඇඳුම් ටිකක් අරන් දීලා ඇති, බඩ පිරෙන කන්න ටිකක් අරන් දීලා ඇති. ඔබ ඊට වඩා දෙයක් කළා නැහැ. ඔබ මේ ධර්මයේ දන්නවනම් ඔබ එදාට ඔබ ඊටාම ආදරය කරන ඥාතීන්ට ඔබ මිය යන කලින් එයාට සුගතිගාමි වෙන මාර්ගය කියලා දෙනවා. එයාට උදව් කරනවා. යාල අකමැති නම් යාලට සල්ලි දීලා හරි පින්කම් කරනවා. ඊයේ තරම් ආදරයක් ඇති වෙනවා ඔබට. විනාඩි 10ක් භාවනා කරන්නේ කියලා කියනවා ඩොලර් 100ක් හරි දීලා. ඔබ ළඟම ආදරේ ඥාතින් ඉන්නවනම් ඇයි ඒ? එයාගේ කුසලයේ වැඩි වෙන ආකාරය ඔබ දන්නවා. ඔබේ දරුවන්ට, ඥාතීන්ට, අම්මට, තාත්තට සල්ලි දීලා හරිය ඔබ පින්කම් කරවනවා. ඔබ ආදරේ නම් ඇත්තටම අපි පින්නොත්නේ අපි ආදරේ කරන විදිහවත් දන්නේ නැහැ. අපි ආදරේ කරනවා කියන්නේ ඇඳුම් ටිකක් අරන් දෙන එක, ඉඹින එක, වඩාගෙන ඉන්න එක, ආගේ එකක් දෙන එක. මේක තමයි අපි ආදරේ කියලාද කරන්නේ. පින්නොත්නේ හොඳම හග් එක තමයි එයට කුසල කරන්න, භාවනා කරන්න උදව් කරා. ඔබත් ඒත් එකම භාවනා කරන්න. පින්නොත්නේ මේ වෙන වටිනා දහමක් අපි ලැබුව අවස්ථාව, මේ දහම මේ අවස්ථාවේදී අපි මගේ හැරුණොතින් පින්නොත්නේ ආය කැමිට කල්ප ගානකට ලැබෙන්නේ අපට මේක. ඒ නිසා වබුඟාක් වාසනාවන්ත. ඉතින් මේ ගෙදර දරුවෝ ඥාතීන් පන්සල යන විතරක් නෙවෙයි, ගෙදර බල්ලත් සුරතලත් පන්සල එක්ක යනෝනේ සුදු වැඳුම් ඇඳලා. ඉතින් මේ අය ඒ තරම්ම වාසනාවන්තයි. ඒ බලු පැටියත් එක්කන් ගිහලා ඒ බලුව පැටියට ඊළඟ ආත්මයේ සුගති ගාමිනී උදව් කරන මේ ගෙදර අය. ඒ තරම් උදව් කරන අය. ඔබ ඇතැම් විට ඔබේ ගෙදර ඉන්න කොළු පැටියටවත් එච්චර සලකන්නේ. මෙයා ඊට වඩා බලු පැටියට සලකනවා. ඒ බලු පැටියත් ඊළඟ ආත්මයේ සුගති ගාමිනී උදව් කරන මේ ගෙදර අය. ඒ තරම්ම ධර්මයෙන් ඉදිරියට ගිහිපයින සය එක ලොකු ආදර්ශයක්. ඉතින් ඒක අපිත් ආදර්ශයට ගන්න ඕන. ඉතින් මේ හැම දෙනෙක්ම බොහොම පින්වන්තයි, වාසනාවන්තයි. ඉතින් ඒ ආදරබර අම්මා ඉන්න කාලේ හුඟක් හොඳට සැලකුවා. ඉතින් ඒ ගැන හුඟක් සතුටු වෙන්න. ඉතින් අම්මා අපි විශ්වාස කරනම හොඳ තැනක ඉපදෙලා ඇති, හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ලබාගෙන ඇති. ඉතින් ඒ අම්මට අනාගතයේ ඉපදිච්ච ස්ථානවලදී මේ වගේම ධර්මයේ හැසිරෙන්න, ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න, දාන ආදී පින් දහම් කරන්න අම්මට වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ අවස්ථාවේදී රැස් කරගත් මේ උතුම් පින්කම් අපි අම්මට අනුමෝදන් කරමු. Now we are going to transfer these all meritorious activities to your beloved departed relatives, mom, Mrs. Jasmine Ratnayake, who passed away 7 days ago. By the power of all these meritorious activities, may she rejoice with these merits and may she enhance her spiritual energy. Finally, may she attain final bliss of liberation. With that intention, let's recite the Gatha to transfer merits to her. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ අද අප රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව දිවයිසුරු වර්ධනය කර ගන්නා ගමන් පින්නතුන් හැම දෙනාමත් බොහෝ කාලයක් දැහැමින් ආරක්ෂා කෙරෙත්වා, මේ සම්බුද්ධ ශාසනයත් අපේ රට දැ සමයා සුරකිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, දෑබර මෑණියන් මිය ගිහිල්ලා දින හතක් සම්පූර්ණ වෙන මේ දවසේදී දෑබර මෑණියන්ට පුණ්‍යානුමෝදනා පිණිස ඉමහත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේ නිවසට වැඩමවගෙන පන්සිල් සමාදන් වීමෙන්, බුද්ධ පූජා පැවැත්වීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්වත් ඔබ හැම දෙනාගේමත් මෙලව ජීවිත සුවපත් වේවා, පරලෝ ජීවිත සුවපත් වේවා, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. By the power of all these meritorious activities that you acquired here, remembering and commemorating your beloved mom who passed away 7 days ago, Mrs. Jasmine Abheratna, by the power of all this spiritual energy, may you also be well, happy and peaceful. May your all righteous wishes meet with success finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantha ca nindukkha, bhayam pantha ca nimbhaya, sokam pantha ca nissokha, hontu sambe pipanino. Dukin pelena sat, dukin midetntva, bien pelena sat, biyanati vetntva. Sovinte vena sat, somnas vetntva, nitin mehem sat. Suvapatn vetntva.